ඔබනම පොලිසියෙන් අපේ අම්මට තාත්තට ලොකු අසාධාරණයක් වුණා. එතකොට ඒකට අපි පොලිසියට ෆැමිලි කරත් නිලධාරි මහත් එක්ක තමයි මේ ෆැමිලි පාර්සේ වෙන්නේ. පොලිසිය නිලධාරි මහත් එක්ක ඉන්න ඔබනම පොලිසියමයි ආ වැඩ කරේ. දැන් ඒකින්ද ඒගොල්ලෝ බහා බේර ගන්න තමයි දැන් හැම වෙලාවම ඔබනම පොලිසිය කටයුතු කරන්නේ. එතකොට අපි මානව හිමිකම් ෆැමිලි කරලා තියෙනවා. එතකොට ඒ වගේම බේරෙන්න දැන් අපේ පැත්තට බොරු ෆැමිලි මු කරලා දැන් ඔබනම පොලිසිය නිදහසේ ජීවත් වෙන එක තනිකර නතර මේ නැති කරා. මම අද මේ කාටවත් ඉරියරයන් ඕන විදියට මේ සත්‍යග්‍රහය පටන් ගත්තේ ඔබනම පොලිසියෙන් සහ සමස්ත පොලිසියෙන්ම අපේ අපි සාමාන්‍ය ජනතාව විදිහට අපිට නිදහසේ ජීවත් වෙන විදිය වාතාවරණයක් හදලා දෙන්න කියන සාධාරණ අහිංසක ඉල්ලීම වෙනුවෙන් තමයි මම අද මෙතනට සත්‍යග්‍රහය පටන් ගත්තේ.